2014 වසරේ 10 මාසේ 12 වෙනිදා භාවනා වැඩසටහන. මිනිසුන්ගේ පළමු ආගම ආශාව හා වෛරයයි. දෙවන ආගම පෙළපතින්නෙන ආගමයි. අපි මේ ඉගෙන ගන්නෙ මේ ආගම් දෙකම නෙමෙයි, වෙනත්ම ධර්මයක්. ඒ සියල්ලගේම ස්වභාවයයි අපි ඉගෙන ගන්නෙ. එහෙමනම් මේක ආගමක් නෙමෙයි, දර්ශනයක් නෙමෙයි, චින්තනයක් නෙමෙයි. අපි මෙතන ඉගෙන ගන්නෙ කොහොමද ආගම් හැදුනේ, කොහොමද චින්තන හැදුනේ, කොහොමද දර්ශන හැදුනේ. ඒකට කියන්නේ ආත්ම ගවේෂණය කරනවා. මුළු සමාජයම ගවේෂණය කරනවා. කුමන හේතුවකින්, කුමන පදනමකින් මේ සංඥා විඥාන පද්ධතිය අපි ළඟ තියෙනවාද කියන දේ තමයි අපි සිදු කරන්නේ. සද්ධර්මය කියන්නේ මෙන්න මෙයයි කියලා මුලින්ම පුරෝකථනයක් ඇති කරගන්න එපා. ඒ කියන්නේ පෙර සංකල්පයක් ඇති කරගන්න එපා. කෙනෙක් හිතාගත්තොත් හිත දිහා බලාගෙන ඉන්න එක තමයි හාමුදුරුවන්ගේ භාවනාව. ඉතින් ඔක හරිද වැරදිද? වැරදි. ඈ? සිතවිලි එනේනේව අයින් කරන එක තමයි හාමුදුරුවන්ගේ භාවනාව. දැන් මේවට අහුම්කම් දීලා හොඳට තේරුම් ගන්න ඕන. කියලා හිතුවොත් හරිද වැරදිද? වැරදි. ඒකක්වත් නෙමෙයි. දෘෂ්ටිගත කරන්නේ නැහැ. අපි මේ ස්ථානයේදී ඔබ දෘෂ්ටියකට, සංකල්පයකට, වචන ටිකකට කොටු කරන්න කැමති නැහැ. ඒවට කොටු වීමෙන් සිදුවෙන්නේ ඔබ මෙතෙක් කාලයක් පුරුදු කරගෙන ආපු දේම තවත් විදියකට ක්‍රියාත්මක කිරීමක්. දෘෂ්ටිය වෙනස් කරලා තව දෘෂ්ටියක් නම් දෙන්නේ ඒක ඇති වැඩක් නැහනේ, නේද? සංකල්පය වෙනස් කරලා තව සංකල්පයක් නම් දෙන්නේ වැඩක් නැහනේ. වචනයක් වෙනස් කරලා තව වචනයක් නම් දෙන්නේ එකෙන් වැඩක් නැහනේ. එනිසා මේ දෘෂ්ටිය වෙනස් කරලා තව දෘෂ්ටියක් නෙමෙයි. දෘෂ්ටි සෝදනයක්, දෘෂ්ටි සෝදාහරණ, දෘෂ්ටි විසුද්ධිය. සංකල්ප සෝදනය, සංකල්ප වලින් තොර වෙනවා. ඒ කියන්නේ කිසියම් සංකල්පයක් පිළිගන්නේ කියන தත්ත්වෙ නෙමෙයි. ඒ සංකල්පෙට එන්නේත් නෑ අපි. කිසිදු සංකල්පයක් ගන්නෙ නෑ. මේ සියලු වචනවල තියෙන ස්වභාවය හඳුනාගත්තට පස්සේ කිසිම වචනයක හරයක් නැහැ. ශබ්දයක් විතරයි තියෙන්නේ. ඒක හරය දී ගන්න පුළුවන් ඕනම කෙනෙකුට. කැමැති විදිහකට. ඉතින් අපි මේ සිංහල භාෂාවට හරයක් ලබා දීලා තියෙනවා. ඒ හරය තමයි අපි හැමතිස්සෙම අවදි කරන්නේ. තේරෙනවානේ? එතකොට විදේශික සිංහල භාෂාව දන්නේ නැති කෙනෙක් ඇවිල්ලා ශ්‍රවණය කරගෙන හිටියොත් ඔහුට මේ එක හරයක්වත් එනවද? එන්නේ නැහැ. ඇයි? ඔහු මේ වචන වලට හරයක් දීලා නැහැ. එයා කියන මට තේරුම් ගන්න බෑ කියලා. මට තේරෙන්නේ නැහැ වගේ භාෂාව කියනවා. ඇයි? හර පද්ධතියක් නැහැ. එහෙමනම් හර පද්ධතියක්, සංකල්ප පද්ධතියක් තියෙන නිසා තමයි මේ අවදි සිද්ධ වෙන්නේ. එක උදාහරණයක් පමණයි. යථාර්ථානුකූලවත් අපි අපේ මනස ඉක්මවට පස්සේ වචනවල තියෙන ශබ්ද විතරක් නම් හරපද්ධතියක් නැත්තම් එයාට බැනලා එයා කම්පණය කරන්න පුළුවන්ද? කම්පණය කරන්න බෑ. හරයෙන් තමයි ඔබව කම්පණය කරන්න පුළුවන්. තේරෙන්නේ නැති භාෂාවකින් ඔබට කිසිම කරදරයක් නැහැ. මේ තේරෙන භාෂාවෙන් තමයි සියලුම සිත රිදුම්, වේදනා, නිന്ദා, ප්‍රශංසා දෙකම තියෙන්නේ. තේරෙන භාෂාවේ. කිසිවක් නොතේරෙනවා වගේ ඉන්නත් නෙමෙයි මේ කියන්නේ. තේරෙන භාෂාව තුලම අරය සිඳලනවා නම්, ඒ හරය සිඳලනවා නම් ඊට පස්සේ ඒවෙන් තියෙන වේදනාවක් නැහැ. මේ මාර්ගයේ අරහත් මාර්ගයේ හර සිඳලන මාර්ගය. අරය තමයි, අරටුව තමයි අපිව දුකටපත් කරන ස්වභාවයක් තියෙනවා. කවුද මේ අරගෙන තියෙන්නේ, මේ හරය අරගෙන තියෙන්නේ කවුද? මේක මෙන්න මෙහෙමයි කියලා ගන්න එක තමයි හරය කියන්නේ. ඒකේ එක් එක් අය එක එක ආකාරයට තමයි හරය ලබා ගන්නෙ. නමුත් මේ හැම එකක්ම තමන්ගේ ඉදිරිය, එහෙම නැත්නම් තමන්ගේ සංකල්පය, තමන්ගේ දෘෂ්ටිය, ඒක තමන්ගේ. දැන් මේ ලෝකේ සමහර වෙලාවට ඉන්නු තමන්ගේ සිත සහ තමන්ගේ අදහස අපි විශ්වාස කරනවා. සමහර වෙලාවට අපි ලෝකයේ අයගේ සංකල්ප අදහස් විශ්වාස කරනවා. ඒ දෙකෙන්ම කිසිදු ප්‍රයෝජනයක් නැහැ නිවන් මාර්ගට. ඒ දෙකම අත්වාද හා පරවාද කියන කොටස් දෙකට අදාළ වෙනවා. අපිට අවශ්‍ය කරන්නේ නාම රූපයන්ගේ නිරෝධයක්. නාම රූප වෙනස් කරන්න නෙමෙයි. සංඛාරයන්ගේ නිරෝධයක්. සංඛාරය වෙනස් කරන්න නෙමෙයි. විඥානයගේ නිරෝධයක්. විඥානය වෙනස් කරන්න නෙමෙයි. වේදනාවේ නිරෝධයක්. ඒකේ නිදහස් වීමක්. එහෙම නැතුව දුක් වේදනාව නැති කරලා සුඛ වේදනාවක් ඇති කරන්න නෙමෙයි. දැන් මේක හොඳට අහන්න. විවෘත ඇසීම තුළ ඔබට කරන්න බැරි දෙයක් ඔබ තුළ සිදුවෙන්න ඕන. දැන් ඔබයි නිවන් දකින්න ඕන කියලා හිතුවොත් ඔබට නිවන් දකින්න කවදාවත් පුළුවන් කමක් නැහැ. නිවන් දකින්න තැන මම නැහැ. සත්‍ය අවබෝධ කරගන්න තැන මම නැහැ. නිරෝධ මාර්ගයේ මම ගමන් කරන්නේ නැහැ. මට ගමන් කරන්න පුළුවන් කමක් නෑ කියන එක හොඳට මතක තියාගන්න. දැන් මේ මොහොතේ නිර්වාණය පරේක්ෂණය කරන ඔබ, සත්‍ය ගවේෂණය කරන ඔබ, හැබැයි ඔබ කල්පනා කරලා බලන්න ඔබේ මේ මොහොතේ ක්‍රියාව, කර්මය පරීක්ෂා කරලා බලන්න ඔබේ මානසික කර්මය, ඥානමය හැසිරවීම පරීක්ෂා කරලා බලන්න. එතන මම ඉන්නවා නම් මොකද කරන්නේ, මොකද වෙන්නේ? ඔබ ගමන් කරන්නේ මමත්වේ මාර්ගයක මිසක් නිරෝධ මාර්ගයක නෙමෙයි. ඇයි මේකට නිරෝධ ගාමී ප්‍රතිපදා කියලා කියන්නේ? මේක නිරෝධ මාර්ගයක්. ඈ නිරෝධයේ පිණිස කටයුතු කිරීමක්. ඒ නිසා ඒ තුල විශේෂයෙන් ආත්ම දෘෂ්ටිය තියෙන්න බෑ. ඒ ආත්ම දෘෂ්ටිය මතින් තමයි දස සංයෝජනම හැදෙන්නේ. ආත්ම දෘෂ්ටිය සිඳලනවත් එක්කම අනිත් සියලුම සංයෝජන සිඳලීමේ වැටීමේ ආරම්භය පටන් ගන්නවා. ගහක මුල කැපුවාම අතු වැටෙනවද, ගෙඩි වැටෙනවද, කොළ බිමට වැටෙනවද කියලා අහන්න දෙයක් නැහැ. එහෙමනම් මුල මොකද්ද? ආත්ම දෘෂ්ටියයි. දැන් ඔබ සිතාගෙන හිටිය සාමින් වහන්සේ කියන්නේ මේ නිහඬව පුරුදු කරන්න, නිහඬව ඉන්න. බලන්න නිහඬව ඉන්න තැන කවුද ඉන්නේ කියලා. නිහඬව ඉන්න තැන ඉන්නේ මම නම්. ඒ නිරෝධ ප්‍රතිපදාව නෙමෙයි. එහෙනම් මම තා පොඩ්ඩක් මීට වඩා වෙනස් කරගන්න ඕන මගේ ඥානය, ගුණය. විශේෂයෙන් පූර්ණ අවබෝධයටපත් වෙනකම්ම හිතන්න එපා මම මේ නිවැරදිම ප්‍රතිපදාවේ ඉන්නේ කියලා. හැම තිස්සෙම මොකක් හරි අඩුවක් මෙතන තියෙනව වෙන්න පුළුවන්. මට නොතේරුණාට කියන විමසුන් බුද්ධියනොත් බලන්නට අමතක කරන්න එපා. නිහඬම සිටීමෙන් වත් ක්‍රියාවකට හසු වීමෙන් වත් ඔබට නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. යම්කිසි කෙනෙක් මේ නිහඬව සිටීමයි ක්‍රියා කිරීමයි කියන දෙකම නිදහස් කරයිද එයින් වෙන් වෙයිද අන්නේ තනත්තට තමයි කියන්නේ ආර්ය ශ්‍රාවකයා කියලා කියන්නේ. නිහඬව සිටීමයි ක්‍රියා කිරීමයි. බුදුහාමුදුරුවෝ මේක අවබෝධ කරගන්න එහෙමයි. රැඳී සිටියෙත් නෑ තරණය කළෙත් නෑ. කිසිදු ආකාරයක රූපයක වේදනාවක සංඥාවක සංකාරයක භාවනාවක් කියලා ඒකේ රැඳුනේ නෑ. තරණය කළෙත් නෑ ක්‍රියාවකට හසු වුනේත් නෑ. තේරෙන මායිමේ නොවේ නිර්වාණය තියෙන්නේ නොතේරෙන මායිමේ. ඒ නිසා ඔබ නොතේරෙන ලෝකයට ඔබේ ඉඩහසර ලබා දෙන්න නොතේරෙන ලෝකයේ ඔබ ගවේෂණය කරන්න. තේරෙන ලෝකෙමනේ අපි ගවේෂණය කරන්න පුරුදු වෙලා තියෙන්නේ. නොතේරෙන ලෝකයේ ගවේෂණය කරන්න. නොතේරෙන ලෝකය කියන්නේ ඇසට හසු නොවන ලෝකය, කනට හසු නොවන ලෝකය, නාසයට හසු නොවන ලෝකය, දිවට හසු නොවන ලෝකය, ශරීරයට හසු නොවන ලෝකය, මනසට හසු නොවන ලෝකය තමයි නොතේරෙන ලෝකය කියන්නේ. ඔබ වහාම නොතේරෙන ලෝකය ගවේෂණය කරන්න. හසු වෙන ලෝකය නෙමෙයි හසු නොවන ලෝකය. විඳින ලෝකය නොවේ විඳීම් නැති ලෝකය. රූප ලෝකය නෙමෙයි රූප නැති ලෝකය. සංඥා ලෝකය නෙමෙයි සංඥා නැති ලෝකය. රැය සහ දහවල ඇති එහෙම නැත්නම් අන්ධකාරය හා ආලෝකය ඇති ලෝකය නොවේ අන්ධකාරය හා ආලෝකය කියන මේ දෙකම නැති ලෝකයයි ඔබ ගවේෂණය කරන්න ඕන. එතකොට තේරෙන්නේ නැහනේ. ඔබ තේරෙන ඒවා ඔස්සේ යනවා නම් ඒ සංස්කාරක ලෝකය. ඔබ ඇවිදගෙන යන්නේ සංස්කාර ලෝකේ. රූප ලෝකේ. සංඥා ලෝකේ, සංකාර ලෝකේ, විඥාන ලෝකේ. අර ලෝකයට ඔබ ඇතුල් වෙන්න, පිවිසෙන්න කැමති වෙන්න. අනන්ත වූ ලෝකය, අචින්ත්‍ය වූ ලෝකය ඔබ ගවේෂණය කරන්න. ප්‍රතිඵලයක් අචින්ත්‍යයි, අනන්තයි. ඒ ලෝකේ හරි සනීපයි. ඒකට හේතුව තමයි රූපය නිසා ඇතිවන වේදනා නැහැ. වේදනා නිසා, සංඥා නිසා, සංකාර විඥාන නිසා ඇතිවන ප්‍රශ්න නැහැ. ගැටලු නැහැ. හාත්පස නිරෝධයි. හැම පැත්තෙම නිරෝධයි. ඒ මම දකින්ව නෙමෙයි. ඒ තුල මම සිටිනවා නොවේ. එය මා විසින් අවබෝධ කරගන්නවා නොවේ. වෙනාන් කෙනෙක් යයි කියාද කියන්න බෑ. එතන තමයි සියලු සංස්කාරකයන්ගේ නිදහස් වීම. ඒ මනාව මුලින් අනුමාන ඥාණයෙන් හරියට වැඩුණොත් ඒක තමන්ට හැකියාව ලැබෙනව පරමාර්ථ ඥාණයට පෙරල ගන්න. පරමාර්ථ ඥානයට පෙරලගත්තට පස්සේ එයා ලෝකෝත්තර භූමියට ඇතුළත් වුණා. ආත්ම දෘෂ්ටි එයාගෙන් ගිලිහිලා ගියා. සාගරය තරණය කළ ගොඩට ආවා. ආර්ය භූමියට ආවා. නිවන් පුරයට ආවා. ඒ නිවන් පුරය තුල ප්‍රකට වීම ඊළඟට තියෙන්නේ. සසර බය නැති, අපා බය නැති, සසර තමන්ගේ අතට පාලනයට ගත්ත කෙනෙක් බවට පත් වෙලා එයාගේ ජීවිතය තුළින් ඥානය තුළින් මුළු මහත් ලෝකයම දර්ශනය වෙවි. ආගමකට, ජාතියකට, වර්ගයකට, කුලයකට, ගෝත්‍රයකට, සංකල්පයකට රැවටෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ සංකල්ප ලෝකයෙන් බැහැර වෙලා, මනක් කල්පිත විශ්වාසයන්ගෙන් බැහැර වෙලා, තථාගතත්වය පවතින ආකාරය පවතින විදියටම දක්නා වූ සුවිශේෂී ඥාන දර්ශනයකින් තමා විසින්ම තමන්ව පාලනය කරන තැනෙක් බවට පත් වෙනවා. තමාව ඉක්මුවාට පසුව තමා ඉක්මවා දැකීම තුළ තථාගතත්වය දකිනවා. තමා කියන දේ තුල ඇත්ත නැහැ. තමා හිතන්නේ ඇත්ත කියලා තමයි. ඒ වුණාට ඒක ඇත්ත නැහැ. ඒකේ තියෙන සංකල්පය. මම දකින විදිය හරියි කියලා හිතාගන්න සංකල්ප. මේ ආගමේ ශාස්ත්‍රවරයා කියපු විදිය හරියි කියන සංකල්පය. ඒක දැඩි උපාදානයකට ගත්තොත් ඒක තමන්ගේ ලෝකය, එහෙම නැත්නම් තමන්ගේ උමතුව බවට පත් වෙනවා. එසේ නොවේ යුතුය. ඉදිරි ලෝකයේ මිනිස්සු විමසන්නේ ඔබගේ ආගම කුමක්ද, ජාතිය කුමක්ද කියලා නොවේ, ඔබ මොනතරම් සහනශීලී ජීවිතයක් ගත කරනවද කියලා පමණයි. අපිත් එසේ ඇසිය යුත්තේ. සහනශීලී ආගමක් තියෙනවා නම් ඒ පුජ්‍යලයා සහනශීලී කෙනෙක් බවට පත් වෙනවා. ආගමේ ශ්‍රේෂ්ඨත්වය නෙමේ වැදගත් වෙන්නේ ඔබ මොනතරම් සහනශීලී මනසක් ඇති කරගන්නවද, ඒ තුළ ජීවත් වෙනවද. සියල්ල අතහැරීම පුජ්‍යලත්වය මුල් කරගත්ත සියල්ල අතහැරීම, කියන්නේ පුජ්‍යලත්වය මුලින්ම අතහැරීම සිදු කරන්න ඕන කියන එක. පුජ්‍යලත්වය මුලින්ම අතහරින මාර්ගපිළිවෙතින් සියල්ල අතහැරින ඥාන දර්ශනය. හැබැයි පුජ්‍යලයා විසින් කරන්න මේක පෙළඹෙන්නට එපා. එහෙමනම් පුජ්‍යලයා රැඳේවි. පුජ්‍යලත්වය ඉක්මවා තමයි ඔබ සියල්ල අතහරින්න ඕන. පුජ්‍යලයට සියල්ල අතහරින්න බෑ. හැමදාම හරයක් ඉතුරු කරගන්නවා. හේතුව ඉතුරු කරගන්නවා. හේතු දක්වා අතහැරීමක් තමයි තියෙන්නේ සාමාන්‍ය ලෝකයේ. මේක මම අතහරිනවා ඇයි කියලා අහුවාම ඒක හරි ගඳයි. ඒ නිසා මම අතහරිනවා. මේක මම අතහරිනවා ඇයි අතහරින්නේ? ඒක හරි අවලස්සනයි. ඒක නිසා මම අතහරිනවා. මේ ශරීරයට මොකද උපදින්න කැමති නැත්තේ? මේ ශරීරයේ වයසට යනවා, ඒ නිසා මං අතහරිනවා. මොකද සසර උපදින්න කැමති නැත්තේ? ආ, සසර අපාය යන සිද්ධ වෙනවා, ඒක නිසා මම සසර අතහරිනවා කියලා කිව්වහම මේ ඕනම කෙනෙක් ළඟ තියෙන හේතුවක්. ඒ වුණාට නිවන් දකින්නේ හේතු දක්වා අතහැරීමෙන් නොවේ. හේතු නොදක්වා අතහරින්න. ඇයි හේතු නොදක්වා අතහරින්න කියලා කියන්නේ? හේතු දක්වා අතහරිනකොට හැම විටම හේතුවක් හරයක් ඔබ ළඟ ඉතුරු වෙනවා. ඒ හරය ඔබට පීඩාවක් දෙනවා. ඒක ඔබේ උපාදානය බවට පත් වෙනවා. ඒක ඔබේ ජීවිතේ බවට පත් වෙනවා. ඒ නිසා හේතු නොදක්වා අතහැරීම සුවිශේෂී අතහැරීමේ ක්‍රමවේදයයි. ඒ හොඳට බුද්ධි කරගන්න. ඒ හොඳට ඥානනය කරගන්න. ඒකයි වැදගත්. හේතු නොදක්වා අතහැරීම. හේතුවක් දැක්කොත් හැම මොහොතකම හේතුව සංඥාවක් වශයෙන්, සංකාර විඥාන වශයෙන් රැඳීවි. එකයි. මනස විවෘත කර අතහැරීමක්. සැඟවීමක් නොවේ, විවෘත කර අතහැරීමක්. සමත භාවනාවන් වලින් කරන්නේ මනස යටපත් කරනවා, කෙලෙස් හංගනවා, පීඩණයටපත් කරනවා, තාපනය කරනවා, දවන වගේ දෙයක් කරනවා. ඒ වුණාට ඒක නිට්ටාවට ප්‍රතිඵලයක් නෙමෙයි. නිට්ටාවට ප්‍රතිඵලයක් තමයි මනස විවෘත කොට සියල්ල මුදාහැරීම අතහැරීම. ඉතින් ඔබ තවමත් මේ සිද්ධ කරන්නේ, මේ ඇසීම සිද්ධ කරන්නේ පුජ්‍යලත්වයේ තුලද? මේ භාවනා කරන්නේ තාම පුජ්‍යලත්වයේ තුලද? තමාදෙසට හැරෙන්න. මම හැම මොහොතකම නිවැරදි විය යුතුයි. මා පුජ්‍යලත්වයෙන් නිදහස් විය යුතුයි. පුජ්‍යලත්වයට ග්‍රහණය වෙන දේ තුල නෙමෙයි මා සිටිය යුත්තේ. පුජ්‍යලත්වයෙන් නිදහස් වූ තැනයි මා සිටිය යුත්තේ. ඒක හොඳින් මතකයේ තබා ගන්න. මේ විදිහට නුවණ හසුරවන්න ඕන. ධර්මානුකූල නුවණ හසුරවන්න ඕන. පුජ්‍යලත්වයට ග්‍රහණය වෙන යංගිස ප්‍රතිපදාව, පුජ්‍යලත්වයේ විසින් මෙහෙවන ප්‍රතිපදාව තුල නොවේ මා සිටිය යුත්තේ. පුජ්‍යලත්වය නොමැති තැනකයි මා සිටිය යුත්තේ. මමත්වය නැති තැනකයි මා සිටිය යුත්තේ. එතන ඉන්න බෑ නාමික පුජ්‍යලයා. එතන ඉන්න බෑ ස්ත්‍රී පුරුෂ පුජ්‍යලයා. එතන ඉන්න බෑ ආගමික පුජ්‍යලයා. එතන ඉන්න බෑ ජාතික පුජ්‍යලයා. කොටින්ම කියදොත් එතන සත්‍ය හෝ අසත්‍ය නැත. පුජ්‍යලත්වය නොමැති තැන කාලය නැත. උදේ දවල් රැ නැත. රාත්‍රී දහවල නැත. අතීතය හා අනාගත වර්තමාන කියන කාලය නැත. පුජ්‍යලත්වයේ සංඥාවෙන් තොරව මේක ස්වභාවයක් හැටියට වඩන්න. පුජ්‍යලත්වයේ විසින් මේක ග්‍රහණය කරන්න ගියාද පුජ්‍යලත්වයට හසු වෙන්නේ නැහැ. කමක් නැහැ ග්‍රහණය කරන්න. ඔබ ඒකෙන් පාඩමක් ඉගෙන ගනීවි. ඒ පාඩම තමයි පුජ්‍යලත්වයට මේක ලබා ගන්න බැරි දෙයක් කියන එක. ඒ පාඩම ඉගෙනගෙන හරි වෙනස් විය යුතුයි. සිතවිලි පහළ වෙනවා වෙන්න පුළුවන්. ඒව මගේ මම මගේ ආත්මය කර නොගන්න. ශබ්ද ඇහෙනවා වෙන්න පුළුවන්. මම මගේ ආත්මය කර නොගන්න. වේදනාවල් දැනෙනවා වෙන්න පුළුවන්. මම මගේ ආත්මය කර නොගන්න. කිසිදු ක්‍රියාවක් මම මගේ ආත්මය කරගෙන සිදු නොකරන්න. කර්මයෙන් නිදහස් වන්න. කිසිම රූපයක නොරැඳෙන්න, කිසිම වේදනාවක නොරැඳෙන්න, කිසිම සංඥාවක නොරැඳෙන්න, කිසිදු සංකාරයක නොරැඳෙන්න, කිසිදු විඥානයක නොරැඳෙන්න. විශේෂ ඥානය, අධිචිත්ත අධිඥාන කියලා කියන මේකට මේ විශේෂ ඥානය ඇති කරගන්න. සාමාන්‍ය ඥානය කොහොමද පවතින්නේ? රූප ඇසුරු කරගෙන, වේදනා ඇසුරු කරගෙන, සංඥා ඇසුරු කරගෙන, විඥාන ඇසුරු කරගෙන, නාම රූප ඇසුරු කරගෙනම තමයි සාමාන්‍ය ඥානය පවතින්නේ. නමුත් මේ විශේෂ ඥානය පවතින්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන ඇසුරු කරගෙන නොවේ. විශේෂ ඥානය පවතින්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස අසුරු කරගෙන නොවේ. ඒ නිසා ඒ විශේෂ ඥානය ඇති කරගන්න. ඉන්ද්‍රිය සාපේක්ෂිත නොවු ඥානය, ඉන්ද්‍රිය ස්පර්ශ නොකරන ඥානය, කාලයට නොපෙමිණෙන ඥානය, ඒ විශේෂ ඥානය උපදවා ගන්න. භෞතිකව දැනෙන දේවල් මම මගේ ආත්මය කර නොගැනීමෙන්ම ඒවයින් සිඳෙන්න පුළුවන්. ඒවා පාලනයට ගන්න උත්සාහ කරන හේ තව තවත් ඔබේ කොහොල්ල ගුලීම ඇලෙනවා. එනිසා සිතුවිලි පද්ධතිය තුලින් සිතුවිල්ලකින් සිතුවිලි පාලනය කරන්න එපා. පුජ්‍යලත්වයකින් පුජ්‍යල චින්තනය පාලනය කරන්න එපා. තවත් හැඩයක්, තවත් ස්වરૂපයක් ගන්න එපා. තවත් ආකල්පයක් ඇති කරගෙන එය දැඩි කරගන්න එපා. මේව අහලා මෙන්න මේකයි කියලා දෘෂ්ටි මාලාවක් හදාගන්න එපා, සංකල්ප මාලාවක් හදාගන්න එපා. එහෙනම් ඉතින් අපි නිකන් ඉන්න වෙන්නේ නැති කියලා එහෙම හිතන්නත් එපා. සියල්ල අතහැරීමේ ක්‍රමවේදය විශේෂ ඥාන ක්‍රමවේදයක්. ඒමනාව වටහා ගන්න. ඒ ධර්ම ගුණය මතු කර ගන්න. ඒ විශේෂිත ගුණය මතු කර ගන්න මහන්සි වෙන්න ඕන. ඒ විදියට ඥානය හසුරවන්න ඕන. වැටි වැටි නැගිටින්න. වැරදි වැරදි නිවැරදි කර ගන්න. මමත්වයට හසුවන දේ නොව ඔබ ඈත් කළ යුත්තේ මමත්වයයි. මමත්වයට හසුවන දේ නොවේ ඔබ ඉවත් කළ යුත්තේ මමත්වයයි. මමත්වය යනු ඔබට නොපෙනෙන කොටසක ඉඳගෙන ඔබට බලපෑම් කරන ශක්තිය. අන්නේ ගුණයයි ඔබ දිය කර හරින්න ඕන. මමත්වයට හසුවන දෙයක් හරි හෝ වැරදි කියලා මමත්වෙන් ඉවත් කරන්න නොවේ. මමත්වයයි ඔබ ඉවත් කළ යුත්තේ. ඔබට නොපෙනෙන, ඔබට සැඟවී සිට ඔබට පහර දෙන මාර බලවේගයේ එයයි. එයයි ඉවත් කළ යුත්තේ. ඔබට පේන දෙයක් නොවේ. විඳින දෙයක් නොවේ. ග්‍රහණය කරන දෙයක් නොවේ. ඔබට නොපෙනෙන ශක්තියයි ඔබ ඉවත් කළ යුත්තේ. ඔබට නොදැනෙන ශක්තියයි ඔබ ඉවත් කළ යුත්තේ. ශක්ති ගුණයක් හැටියට මම කියන පුඤ්ජලයක් හසු වුණාට මේ මම කියන පුඤ්ජලයා දෙස හරියට හැරිලා බැලුවොත් ඔබට පේන්නේ උසක් පළලක් හැඩයක් වර්ණයක් නැති ගුණයක් නැති අගුණයකුත් නැති කිසිදු ස්වරූපයක් නැති දෙයක් හැටියට. ඒ නිසා ඔබේ ශක්ති ගුණය මමයයි මගේ ආත්මයයි නොසලකා තමා දෙසට හැරී බලන්න, සිතන්න, ක්‍රියා කරන්න, ග්‍රහණය කරන්න කිසිදු කෙනෙක් මෙහි ඇතද නොව නැතද නොව. ඇත කියන්නේද පුජ්‍යල මායාවේ ශක්තියට හසු වී, නැත කියන්නේද පුජ්‍යල මායාවේ ශක්තියට හසු වී වචනවල, වින්දනවල, රූපවල නතර වෙලා. ඇතද නොව නැතද නොව මේ මමෙක් නැතද කියා කියන්න බෑ. මමෙක් ඇතද කියා කියන්නටද බෑ. මමෙක් ඇතද නොව නැතද නොව. ඒ කියන්නේ ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ නෙමේ. ඇතද නොව නැතද නොව. තමා දෙස ඍජුව තමා බැලුවොත් තමන්ට පේන සත්‍යය. සමස්ත ලෝකය තුලම තියෙන්නේ ද්වාකාරයක්. ඒ ද්වාකාරය අතහරින්න. දීමේ අන්තා පම්බදිතේන නසේවි තබ්බා. අන්ත දෙකයි. එළව මෙළව. අඳුර ආලෝකය. ලස්සන අවලස්සන. මම අන් අය. ස්ත්‍රිය පුරුෂය. හොඳ නරක. ගඳ සුවඳ. මේ ද්වාකාරය අතහරින්න. එළව මෙළව අතහරින්න. එය මහත් වූ වීරයෙන් ප්‍රඥාවෙන් සිදු කරන්න. සියල්ල අතහැරීමට වීරිය උපදවා ගන්න. ජීවිතයේ පරදවා යන වීරයක් ඒ වෙත ලබා දෙන්න. ඒ තුල පුජ්‍යලත්වය කැටිනවන්නට, මමත්වය කැටිනවන්නට වග බලා ගන්න. සියල්ල අතහැරෙන තුරුම අතහැරීම පුරුදු කරන්න. ක්‍රියාවෙන් තොරව පුජ්‍යලත්වයට නොවැටී. ඒකට අපි කියන්නේ දිය කර හරිනවා. හේතු නොදක්වා අතහැරීමේ සුවිශේෂී ක්‍රමවේදය. ඔබේ මමත්වය දිය කර හරින්න. කපුරු පෙත්තක් පිච්චුවාසේ සියල්ල පුළුස්සාහරින්න. කපුරු පෙත්තක් පිච්චුවාම අළු ඉතුරු වෙන්නේ. ඒකයි සුවිශේෂීත්වය. ඒ වගේ මනස දල්වා හරින්න. අයිස් කැටයක් දියවුනොත් ඒ දිය වෙයි, දිය වෙලා ජලය බවට පත් වෙයි, ජලයත් ස්වභාවිකව වාෂ්ප වෙයි. එවිට ඒ අයිස් කැටය දැමු භාජනයේ කිසිවක් නැත. මේ ධර්මය රැගෙන ඔබේ මනස තුල ගිලිලා මනස ධර්මයට අනුගත කරන්න. කපුරු පෙත්තක් පිච්චු වාසේ. අයිස් කැටයක් භාජනයක තිබිල දිය වෙලා වාෂ්ප වෙලා ගියාසේ. අනුගත කරන්න. සියල්ල අතුරුදහන් කරන්න. පුජ්‍යලත්වයේ තමා තුළින් ඉවතට යනතුරු ධර්මයේ ආලෝකය නිරන්තරයෙන් සපයන්න. පුජ්‍යලත්වයට රැඳෙන්න ඔබ තුළ ආසනයක් හදලා තියන්න එපා. ඒ කියන්නේ දෘෂ්ටියක්, සංකල්පයක්, වචනයක් හදලා තිබොත් ඒක ආසනයක් කරගනීවි. දෘෂ්ටියට නතර වෙන්න, මමත්වයට නතර වෙන්න. එනිසා ආසනයක් හදන්න එපා. මොනම විදියකින්වත් ආසනයක් හදන්න එපා. තම තමන් තම තමන්ගේ ක්‍රියාවලිය දෙසම බලන්න. වෙනත් කිසිදු දෙයකට අවධානය නොකොට තම තමන්ගේ ක්‍රියාවලිය දෙසම බලන්න. තමාගේ නිවීම තමා සලසාගත යුතුයි. තමාගේ නිදහස තමා සලසාගත යුතුයි. එබැවින් තමා තමන්ගෙන් ඉවත් වීමේ වැඩපිළිවෙල අප්‍රතිහත ධෛර්යයෙන්, නොහරින වීර්යයෙන් සිදු කරන්න. මම විසින් ඇති කරන කිසිදු ස්වභාවයක් නිවනට හේතු නොවේ. මමත්වයෙන් තොරව යම් ස්වභාවයක් ඇති කරගනීද, එයයි නිවනට හේතුව. හේතු භංගා කළ යුතුය. හේතු ඉතිරි කර නොගත යුතුය. හේතු ශේෂයක්වත් ඉතිරි කර නොගෙන අශේෂ කළ යුතුයි. ශේෂයක් ඉතිරි කර නොගත යුතුයි. ඔබ ඉතිරි කරගත්ත ශේෂය බලන්න, ශේෂයක්වත් ඉතිරි කර නොගෙන අතහරින විට එතන මම නැත. ශේෂයක් ඉතිරිව ඇතනම් එය මමත්වය ආසනයක් කරගෙන ඒ තුල රැඳිලා සිටිනවා ඇති. ඔබ අධ්‍යාත්මය තුළින් අශේෂව අතහරින්න. කිසිදු ශේෂයක් ඇස තුලවත්, කන නාසය දිව ශරීරය තුලවත්, රූප වේදනා සංඥා සංඛාර විඥාන තුලවත් රඳවා නොගන්න. එම ධර්මය පිහිටවන්න ඔබ අත් නොහරින වීරියෙන්, සතර සම්‍යප්ප්‍රධාන වීරියෙන් කටයුතු කරන්න. චේතෝ විමුක්තික මෛත්‍රී විහරණය භාවිතා කරන එක හරියටම අපි තේරුම් ගන්න ඕන. මට මුලදීම අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් දුන්නා, සිතුවිලි එනකොට අනිත්‍යයි කියලා හිතන්න. ආයි සිතුවිල්ලක් එනකොට ආයි අනිත්‍යයි කියලා හිතනවා. නමුත් ඒකම අපි තේරුම් ගන්න විදියෙන් කුඩා වෙනසකින් අපි නොමග යනවා. එතකොට අපි සිතුවිලි අනිත්‍යයි කියකිය අනිත්‍යයි කියන්න ඕන කියලා පදනමක් නිත්‍ය කරගන්නවා. ඒ නිත්‍යතාවය තුල බලනකොට මම අනිත්‍යයි කියන නිත්‍යයේ ආරක් රැඳිලා සිටියා. ඒ වගේ මනස කියලා කියන්නේ අපිව නිතරම දෘෂ්ටිගත කරවලම තමයි නතර වෙන්නේ. මනසේ ස්වභාවය ඒකයි. සංකල්පවලට අපිව බඳවලම තමයි නතර වෙන්නේ. මනස හැදිලා තියෙන්නේ රැඳීම සඳහා. සසර සැරිසැරීම සඳහා, සසර තරණය කිරීම සඳහා නොවේ. ඉතින් මේ සසර හරියට තේරුම් ගත්ත ඒ සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ තමයි තේරුම් ගත්තේ මේ සසර තරණය කරන ප්‍රතිපදාව. ඇත්තෙම ඇපල් ගෙඩියක් වැටිලා ගුරුත්වාකර්ෂණ බලය හොයාගන්නව නම් පාත්‍රයේ ඉහළට පාවෙනවා දැකලා පටිසෝතගාමී ප්‍රතිපදාවක් තමන්ගේ ජීවිතය තුළ නිර්මාණය කරලා නිවන් ධර්මයේ සොයාගන්නවා. හැබැයි ඔබ හිතන පටිසෝතගාමී ප්‍රතිපදාව නොවන වගනම් සත්‍යයි. බුදුරජාණන් වහන්සේ දාසිතු සත්‍යයි නේ. දැන් අපි දැකලා තියෙනවා දියුල් ගෙඩි වැටුණා, ගස්ලපු ගෙඩි වැටුණා, ඔය ඇපල් ගෙඩි, ඔය ඔක්කොම ගෙඩි බිමට කඩම් වැටෙනව දැක්කා. අපි ගුරුත්වාකර්ෂණ බලයක් ගැන හිතුවද නේද? ඕන තරම් ඒ යුගයේ හිතලා හිතා. ඒක කල්පනා කළේ නෑ. ඉතින් මේ ගඟ මත ඉහළට පාවෙන පාත්‍රය තුළින් පටිසෝතගාමී ප්‍රතිපදාව. පටිසෝතගාමී ප්‍රතිපදාව කියන එක පුජ්‍යලයට තේරෙන්නේ නෑ. පුජ්‍යලයාගේ සමස්ත ක්‍රියාවලිය ගලාගෙන යන්නේ අනුසෝතගාමී ප්‍රතිපදාවක් තුලයි. ඔබ මොන විදියට සිතුවත් ඒක අනුසෝතගාමී ප්‍රතිපදාවක්. මොන විදියට දෘෂ්ටිගත වුණත් ඒක අනුසෝතගාමී ප්‍රතිපදාවක්. පටිසෝතගාමී කියන්නේ ගලාගෙන යන පැත්තට ගලාගෙන යන්නේ නැතුව වෙනත් පැත්තකට ගලාගෙන යනවා. ඔබ පිළිකුල් කළත් ඒ පටිසෝතගාමී ප්‍රතිපදාව නෙමෙයි, ඒකත් අනුසෝතගාමී. ගැටුණත්, ඇලුණත්, පින් කළත්, පව් කළත්, මධ්‍යස්ථව සිටියත්, මුකුත් නොසිත සිටියත්, ආගමක් පිළිගත්තත්, නොගත්තත්, වෛර කළත්, ප්‍රේම කළත්, ඒ කොහෙද ඔක්කොම? ඔක්කොම අනුසෝතගාමී. ඔක්කොම අනුසෝතගාමී. ඔය කොටස් වලින් එක කොටසක් ඔබ හිතාගෙන සිටියනම් මේ කොටස් පටිසෝතගාමි කියලා. ඒක කිසිම තේරුමක් නැහැ. මේ භෞතික ජීවිතේට උපදේශයක් නෙමෙයිනේ මේ ලබා දෙන්නේ. මේ ලබා දෙන්නේ අධ්‍යාත්මික ලෝකයට උපදේශයක්. භෞතික ලෝකේ මේ ක්‍රියාකාරකමකට දණ්ඩ නීතියක් නෙමෙයි. අධ්‍යාත්මික ලෝකේ ගලවා ගන්න ක්‍රමවේදය. හොඳ වැඩ කරන්න එපයි කියන එක නෙමෙයි. පින්කම් කරන්න එපයි කියන එක නෙමෙයි. දැන් එහෙම වුණොත් එහෙම ඒකේ අලාභේ තියෙන අපිටමයි. නේද? පින්කම් නොකර හිටියොත් ඒ කතාවක් නෙමෙයි කියන්නේ. මනසේ ස්වභාවය කියන්නේ. මනසේ ස්වභාවය කියන්නේ. මනසේ ස්වභාවය. දැන් ඔබට පේනවා අනුසෝතගාමි ප්‍රතිපදාව ස්වාමීන් වහන්සේ කියපු ටික ඔක්කොම පේනවා. හරි, වෛරය, ක්‍රෝධය, තණ්හාව, ආශාව, පව, පින, බය, ශෝක, සංවේග, පිළිකුල මේ කියපු ඔක්කොම වචන තේරෙනවා. ඒ ඔක්කොම අනුසෝතගාමි ප්‍රතිපදාව කෝ පටිසෝතගාමි ප්‍රතිපදාව කිව්වේ නෑනේ. පෞපින් නැත්තේ කොතනද? අන්න පටිසෝතගාමි ප්‍රතිපදාව. හා, වෛරයත් ප්‍රේමයත් නැත්තේ කොතනද? ඒක තමයි පටිසෝතගාමි ප්‍රතිපදාව. ස්ත්‍රිය පුරුෂය නැත්තේ කොයි ගමනේද? ඒක තමයි පටිසෝතගාමි ප්‍රතිපදාව. මේක හොඳයි මේක නරකයි කියලා ගන්නෙ නැති කොතනද? දැන් කෙනෙක් කියන්න පුළුවන් එහෙනම් ඉතින් හොඳ කළත් එකයි නරක කළත් එකයි කියලා. එතකොට ඒත් ඉතින් අනුසෝතගාමී ප්‍රතිපදාව. ඒක ප්‍රතිසෝතගාමී ප්‍රතිපදාව නෙමෙයි. හොඳ කරන්නෙත් නැහැ නරක කරන්නෙත් නැහැ. එතකොට හොඳ කරන්නෙත් නැත්තම් එයා නරක කරන්නෙත් නැත්තම් මධ්‍යස්ථ දෙයක් කිසිසේත්ම කරන්න බෑනේ. මන්දයක් දෙයක් කරන්නෙම එක්ක හොඳට අහු වෙලා නැත්තම් සරකට අහු වෙලා නැත්තම් මිශ්‍රව. සාහිණහස්සේ කියන දේ තේරෙන්නේ නැහනේ. නොතේරෙන කමම තමයි හොඳ. ඒක බොහොම ගැඹුරු වචනයක්. ඒක සරල අර මෝඩයෙකුට නොතේරෙනවයි කියන එක ඒ ක්‍රමවේදය නෙමෙයි මෙතන මේ කතා කරන්නේ. බෙදන්න නැති ස්වභාවය කියන එක. නිවන සපද්ද කියලා අහන සරියුත් මහරහතන් වහන්සේගෙන්. සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරන නිවන සපක් වෙනවා. විඳින් නැත්තම් කොහොමද නිවන සපක් වෙන්නේ? විඳින් නැති එකම තමයි නිවනේ තියෙන සැපය. එහෙමනම් ඔබ ඔබේ ඥානය පුරුදු වෙලා ඉන්නේ විඳින දෙයක්, ග්‍රහණය කරන දෙයක්, බරට අහු වෙන දෙයක්, මට ප්‍රත්‍යක්ෂ වෙන දෙයක් ලැබෙන්න ඕනේ කියලා. එහෙත් නිර්වාණ ගාමී ප්‍රතිපදාව කියලා කියන්නේ නිවන කියන්නේ විඳින දෙයක් නොවේ, දැනෙන දෙයක්, හසු වෙන දෙයක් නෙමේ. මට අවබෝධ වෙනවයි කියන ස්වභාවයකින් තමන්ගේ ජීවිතයට අනුගත වෙන දෙයක් නොවේ. යයි ආශ්චර්යමත් ධර්මය. යයි විශිෂ්ට වූ ධර්මය. යයි උත්තරීතර වූ ධර්මය. මම පාලනය කරනවා, මම භාවනා කරනවා, මා සිටිනවා, මට මේ දේ දැනෙනවා කියන එකකින් එහා ප්‍රගුණ කිරීමක්. ඒ සුවිශේෂී ඥානයක්. සුවිශේෂී ගුණයක්, සුවිශේෂී මනසක්. එය ධනාත්මකවත් නොවේ, ඍණාත්මකත් නොවේ. කිසිම ගුණාත්මක භාවයක් නැහැ, කිසිම හරපද්ධතියක් එහි නැහැ. නිවන හිස් නැති වගත් හොඳට මතක තියාගන්න ඕන. හිස් බෙදන්නේ කවුද? ලෝකීය සත්වයා. නොසිස් බවට සාපේක්ෂිතව හිස් බව බෙදෙනවා. හිස් බවක් යම් කෙනෙකුට ඇද්ද ඔහුට නොසිස් බවක්ද තියෙනවා. ප්‍රේමයේ යම් කෙනෙක් හඳුනයිද ඔහු වෛරයේද හඳුනනවා. තේරුණානේ? පින යම් තරම් හඳුනයිද එයා පවත්තේ තරමට හඳුනනවා. හොඳයි කියන දේවල් යම් තරම් අඳුරනවද එයා නරකයි කියන දේවලුත් ඒ තරම් අඳුරනවා. පුංචිම පුංචි ළමයි හොඳ වැඩ හෝ නරක වැඩ කරනවද? දැන් පුංචි ළමයි නිර්වස්ත්‍ර ඇවිදගෙන යනකොට අපි කියනවා දෙයක හරි නරක වැඩක් කියලා. කියන්නේ නැහැ නේ. පුංචි ළමයි කැතකුණු ඒවල එතනම කරලා ඒක උඩ නට නටා හිටියත් අපි ඒක නරක වැඩක් කියලා කියනවාද? ඒව සමහර විට අරගෙන කටේ දාගත්තත් ඒක අපි නරක වැඩක් කියන්නේ එයාට. එහි ක්‍රියාවලිය සිදු කරන මිසක් ඒක නරකයි කියලා එයාට චෝදනා කරන්නේ. බුදු පිළිමයක හරි දෙවියන්ගේ පිළිමයක හරි බෙල්ලෙන් අල්ලගෙන බෝනික්ෙක් වගේ බිම ගහ ගහ හිටියත් පොඩි ළමයා කරන්නේ නරක වැඩක්ද? ඈ බුදු පිළිමයක් චූරි ළමයකට දුන්නොත් නේ ප්ලාස්ටික් වලින් හදලා හරි නේ එයාට ඒක සෙල්ලම් බඩුවක් විතරයි. ආ මේ ලෝකෙට ප්‍රශ්නේම හොඳ නරක දෙක. මේ ලෝකෙට පුදුම ප්‍රශ්නයක් ඇති කරලා තියෙන හොඳ නරක දෙක. නරක වැඩ කරන්නේම මේ හොඳ නරක දෙක දන්න අය. හොඳ නරක දෙක දන්නේ නැති අය නරක වැඩ කරන්නේ නැහැ. පොඩි ළමයි නරක වැඩ කරන්නේ නැත්තේ ඒකයි. ඉතින් ඔබ හොඳ නරක දෙකම ඉගෙන ගත්තා හොඳයි. නරක වැඩ බහැර කරලා හොඳ වැඩ කරනවා. ඊළඟට හොඳ වැඩ නාමයෙන් නරක වැඩ කරනවා. ඒ හොඳ වැඩේම ආයි නරකක් බවට පත් වෙනවා. දැන් ඔය හැම ආගමකම ඒ ආගම් අල්ලගන්නේ කොහමද? මේවා හොඳ වැඩ කියලා. නමුත් ඒවයින් තවත් જાතියකට, තවත් සත්වයකට, තවත් පිරිසකට නරකක් අයිති වෙන්නේ නැද්ද? අයිති වෙනවා. ඒ නිසා තමන් හොඳයි කියලා ග්‍රහණය කරන දේම ආයි තව කෙනෙකුට නරකක් සිද්ධ වෙනවා. ආච්චම බොහෝම සද්ධාවෙන් මල් පූජා කරන මල් වට්ටිය හදනවා. ගෙදර ඉන්න මොනුපුරා මිනිපිරි ඇවිල්ලා පෙල්ලන මල් වට්ටිය. මොකද කරන්නේ? තරහ අරගෙන ඇනලා ඩොක්ක. හොඳ වැඩ නාමයෙන් නරක වැඩ සිද්ධ වෙනවා. තේරුණානේ? සංගවේ සංගවේ තියෙන ධර්මතා. හොඳ වැඩක් එයා නම් කරගත්තොත් ඒක හොඳයි. නරක වැඩක් එයා නම් කරගත්තොත් හොඳයි. ඒ සංකල්පමේ හොඳ හා නරක වැඩ කියන එකයි මම පැහැදිලි කරේ. ආත්ම සංවේදීව දෙයක් දිහා බැලිය යුතු අත්තානං උපමංකත්වා කියන ඒ ක්‍රමවේදයට හොඳ හා නරක ධර්ම වෙනම තියෙනවා. ඒ විදිහට තමයි බුදුරජාණන් වහන්සේගේ හොඳ නරක බෙදාගන්නේ. එහෙම නැතුව සංකල්ප වලින් නෙමෙයි. නමුත් ලෝකේ ගොඩාක් දෙනෙක්ගේ අතර තියෙන මොකද්ද? සංකල්පමය හොඳ නරක දෙකක්. ඒ සංකල්පමය හොඳ නරක දෙක අතහරින්න ඊළඟට ඔබ කොතෙන්ට දෙන්නේ? හොඳ නරක කියන සංකල්පය තුලින් ක්‍රියාත්මක වෙන්නේ නැති හොඳ නරක කියන දේ සංවේදීතාවය තුලින් ආත්මේ උපමා කරගත්ත ඥානය තුලින් තත්ත්වාකාරයේ දකින්න තැනින් ක්‍රියාත්මක වෙනවා. ඒකයි වැදගත්. නේද? දැන් හවසට රාත්‍රී 7ට විතර කඩල ගොට්ටක් කකා ඉන්න හාමුදුරු කෙනෙක් දැක්කොත් පාරයිනේ අපි වෛර කරන්නේ ඇයි ඒකට? නරකයි කියලා අපි ඔළුවේ දාලා තියෙනවා. සුද්දෙක් හරි වෙන ආගමික පූජකෙක් හරි කවුරු හරි එහෙම කරොත් එහෙම වෛර කරනවද? නෑ. මම ෆාද කෙනෙක් වාහනයක් කියලා යනව දැක්කහම වෛර කරනවද අපි? නරකාලා ගන්නිය වාහනයක් කියලා යනවා කියලා කියනවා. අවුත් හාමුදුරු කෙනෙක් කියලා ගෙන ගියොත් එහෙම වෛර කරන්නේ නැද්ද? ඇඟිල්ලේ රත් වෙලා නටන්නේ මිනිස්සු. දවසක් මට මිනිස්සෙක් වේවුල ඇවිල්ලා කිව්වා. මං කිව්වා ඉතින් කමන්නේ ඉතින් මම ওই මිනිස්සේ ලෝක නැන්නේ කියලා. පයින් යනකොට ආය කමන්නේ. පිච්ච පිච්ච ගියාද? හා කමන්නේ. ආනෙලවන්න බෑ. වැඩියෙන්ම නරකයි නරකයි කියලා ලෝකේ දේවල් ඔළුවේ පටවගත්ත එකම ජාතිය සිංහල බෞද්ධයෝ. වැඩියෙන්ම වෛරයෙන් හැම දෙයක් දිහාම බලන පිරිසක් ලෝකේ ඉන්නවනම් බෞද්ධයෝමයි. ඒ වැරදි වැඩේ කියලා යම් තාක් තරමක් හඳුන ගන්නවනම් හැම තිස්සෙම එයාට උපදින්නේ මොකද්ද? වෛරය. මේක වැරදි. මේක වැරදි කියලා පෙන්නන. කෙනෙක්ගේ ඔළුවට දැම්මහම එහෙමයි. ඒකයි හැටි. පුජ්‍යලේක් තුල ආරෝපණය කළොත් එහෙම තමයි. වෙනත් ආගමිකයන්ට මේ කහ සිවුර කියන්නේ හොඳ නැති එකක්. ඒගොල්ලෝ කියන්නේ හරි දරුණු જાතියක් කියලා ඒගොල්ලන්ට දුන්නාම කහ සිවුර දිහා වෛරයෙන්ම තමයි බලන්නේ. ඒකයි හැටි. අපි තුල ඇති කළ සංකල්ප, ඊ සංකල්ප තුල තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. මිනිස්සු හරියට මෙමරි කාඩ් එකක් වගේ. තේරෙනවද මේවන්ට? මෙමරි කාඩ් එකක් වගේ. මේ කාඩ් එකට සිංහල දැම්මොත් සිංහල, දෙමළ දැම්මොත් දෙමළ, ඈ මොන රූපද මොන චිත්‍රද මොන සංස්කෘතියද දාන්නේ මෙමරි කාඩ් එකේ ඒක තියෙනවා. ඊළඟට ඒකම ආයෙ මෙමරි කාඩ් එක දැම්මම කියවනවා. හැම දෙයක්ම මේ මෙමරි කාඩ් එකෙන් රිමූව් කරන්න. එහෙම නැත්නම් ඩිලීට් කරන්න. එහෙම නැත්නම් සම්පූර්ණයෙන් අපි අලුත් කරගන්නකොට ෆෝමැට් කරනවා කියලාත් කියනවා. එහෙම කරන්න. කළාට පස්සේ ආයෙ යන්න දාන මෙමරි කාඩ් එක දැම්මා. සිංහලත් නැහැ, දෙමළත් නැහැ, රූපත් නැහැ, ෆොටෝ මුකුත් නැහැ. ඒ ඔව් අර සියල්ලක්ම රිමූව් කළා. ඒ සැල වෙන දේවල්, එහි චංචල වෙන දේවල් කිසි දෙයක් නැහැ. එමන රහතන් වහන්සේ කෙනෙක්ගේ මනස කොයි වගේද? රිමූව් කරපු මෙමරි කාඩ් එකක් වගේ. ඒක ඇතුළේ මුකුත්ම නැහැ. ඒත් බලන්න ඔබේ මෙමරි කාඩ් එකද? නේද? කොච්චර චිත්‍ර, කොච්චර දේවල් තියෙනවද? ඒව නිසාම ඒවයි තුල ඔබ කොච්චර චංචල භාවයක් නැති කරගන්නවද? නිදහසක් නෑ. ඔබේ නිදහස අහුරව කරගෙන තියෙන ඔබමයි. මේක දෙකක් තියෙනවා. ඉතින් කායික වෙහෙසකුත් තියෙනව වෙනම, මානසික වෙහෙසකුත් තියෙනව වෙනම. කායිකවත් අපි ඔය ගොඩාක් මානසික වෙහෙස නෙමෙයි අපේ මහත්තුරුන්ට නෝන්ලාට වැඩ කළාම තියෙන්නේ. මොකන්ද? මේ දුමත් එක්ක, මිනිස්සුත් එක්ක ගැටිලා, කරුණුත් එක්ක ගැටිලා, ඒ ඇතිවරණ කල්පනා කරලා මානසික වෙහෙසට වැඩි තියෙන කායික ස්නායු ක්‍රියාකාරීත්වයන් වෙහෙසවල ඔක්සිජන් අඩු පරිසරයන් වල එහෙම ජීවත් වෙලා ඔළුවේ කැක්කුමක් වේදනාවක් වෙන්න පුළුවන්. ඒව වෙනම සමනය කරගන්න ඕන. මානසික දර්ශනය ගැඹුරු අධ්‍යාත්මය තුල තියෙන දෙයක්. ඒක වෙනම සමනය කරගන්න ඕන. හැම දෙයක්ම සියල්ලම රිමූව් කරන්න. එතකොට අපේ දරුවෝ නෝන නෙමෙයි මෙතන තමන්ට තමවත් නෑ. මේ අපි කුලීකාරයෝ. සංකල්පයක් අරගෙන හීනයක් මවන්නේ ඇයි? සජීවී ලෝකයට ඇවිල්ලා ඒ සජීවී ලෝකයේ තුල තමා ජීවත් වෙන්න. ඒ සජීවී ලෝකයේ තුල නෝනා වෙන් කරගන්න. ඒ සජීවී ලෝකයේ තුල තමන්ගේ දරුවෝ දකින්න. ඒ සජීවී ලෝකයේ තුල යුතුයකම ඉෂ්ට කරන්න. ඒ සජීවී ලෝකයේ තුල පින් දහම් කරන්න, හොඳ වැඩ කරන්න, යුතුයකම් ඉෂ්ට කරන්න. කොතනද? අජීවී ලෝකයේ තුල, මිත්‍යා දෘෂ්ටිය තුල නොවේ, සම්මා දිට්ඨිය තුල. ඒකයි වැදගත්. මේ දේවල් හැම දෙයක්ම කියන්නේ ඇයි මෙහෙම? තමාගේ මනසේ සැහැල්ලුව ඇති කරගන්න. තමන්ගේ හිස මත තියාගෙන තියෙන එක එක මලු ටික බිමින් තියලා තමන් කොහොමද දිට්ටි විසුද්ධියක් ඇති කරගෙන සංකල්ප වලින් නිදහස් වෙලා වචන වලින් නිදහස් වෙලා ඒකට තමයි සංවර කරගන්නවා කියන්නේ. ඇසේ බර බිමින් තියනවා. ඇස සංවර වෙනවා. කන සංවර කරගන්නවා. නාසය සංවර කරගන්නවා. මනස සංවර කරගන්නවා. කය සංවර කරගන්නවා. එහෙම නැතුව හිමින් ගමන් යෑම නොවේ. හිමින් බැලීම නොවේ. ඈ හිමින් ඇසීම නොවේ. ඒකයි වැදගත්. මේ ලෝකේ මිනිස්සු හොඳයි කියලා නරක වැඩ කරනවා. නරකයි කියලා හොඳ වැඩ කරනවා. හොඳයි කියලා හොඳ වැඩක් කරනවා. නරකයි කියලා නරක වැඩක් කරනවා. හැබැයි මේ හැම මොහොතකම මේ මිනිසයා දිව යන්නේ සංකල්ප මත. සත්‍ය අඳුනන්නේ නැහැ. ඇයි? අන්ධයි. අන්ධයෙකුට පාරේ පෑගෙනවා මල්. මල්ද කියලාත් දන්නේ නැහැ. අන්ධයෙකුට පාරේ පෑගෙන කූඹි කූඹිද කියලා දන්නෙත් නැහැ. ඒක තමයි ස්වභාවය. යාට තියෙන දැනීමක්. ඉතින් මේ මනසත් එහෙමයි. මනස අන්ධයි. ඒ අන්ධ මනසට දැනෙනවා මොකද්ද? ලොකු දුකක් දැනෙනවා. පීඩාවක් දැනෙන. හැබැයි මොකද්ද කියලා දන්නේ නැහැ. දැනෙන්නේ පීඩාව. මනසේ ස්වභාවයත් ඒක අන්ධයි. දැන් ඔය පටිච්චසමුප්පාදය එහෙම විග්‍රහ කරද්දී අභිධර්මයේදී පෙන්වන්නේ කොරයි අන්ධයයි කියලා දෙන්නේ උපමා කරලා තමයි පෙන්වන්නේ. කොරාට ඇවිදින්න බෑ. අන්ධයට ඇවිදින්න පුළුවන්. හා ඊට පස්සේ මොකද කරන්නේ? මේ කොරා අන්ධයාගේ කරේ නගිනවා. අන්ධයට කොරා නැතුව බෑ. කොරාට අන්ධය නැතුව බෑ. දෙන්න යාළු වෙලා ගමනක් යනවා. හැබැයි අන්ධයට ඕන දිහා නෙමෙයි කොරා එක්කයි යන්නේ. කොරාට ඕන දිහා. අන්ධය වැඩකාරයා. ඒ නිසා ඔබ වැටෙන්නේ මමත්වේ වැටෙන්නේ මම කියන කෙනා වැටෙන්නේ අන්ධ කියන ස්වභාවයට. ඒ අන්ධ මමත්වය අවිද්‍යාව නැමැති අර කොරා විසින් මෙහෙවනවා. ඒ අවිද්‍යාව තුල අපි දුවගෙන දුවගෙන යනවා. ඒ නිසා අන්ධභාවයෙන් නිදහස් වෙන්න එතකොට අවිද්‍යා අන්ධකාරයේ ලෝකයෙන් පනවන පරවාද අත්වාද සංකල්පෝස්සේ අපි වැනෙන්න ඕනේ. කවුරුත් කියන දෙයකට වැනෙන්න ඕනේ. පච්චත්තං වේදි තබ්බෝ ඇස් ඇරිලා පේනවා. ඒ නිසා කොරා කිව්වහම අර යාගේ එයා මේ ගයිඩ් කරන විදියට අපි වැඩ කරන්න ඕනේ. කිසිදු අනුශාසනයක් කිසිදු න්‍යායක් එයාට පෙන්වන්න ඕනේ. එයා ඇසති පුජ්‍යලයක් වෙනවා. දැන් මේ ලෝකෙ මිනිස්සුන්ට ඒකනේ ආගමෙන් බැහැරව ජීවත් වෙන්න බැරි වෙලා තියෙන, ස්වාධීන වෙන්න බැරි වෙලා තියෙන එකයි. සද්ධර්ම අවබෝධය කරගත්ත කෙනෙක් එයා ස්වාධීන මිනිස්සෙක්. එයා ලබ්ධිකයක් නෙවෙයි තවදුරටත්. ඔබ සීනුම ලබ්ධික භාවයන්ගෙන් නිදහස් වෙන්න, අත්වාදයෙන් නිදහස් වෙන්න, පරවාදයෙන් නිදහස් වෙන්න. අත්වාදී භාවයේ ලබ්ධික වෙන්නත් එපා. තමන්ගේ මතවාදය තුළ පරවාදයන් වල ලබ්ධික භාවයටපත් වෙන්න එපා. මොකද අපිට එහෙමනොත් අර සියලුම දේ නිදහස් කරන්න, රිමූව් කරන්න බැරි වෙනවා. ඒ නිසා සියල්ල නිදහස් කරන වැඩ පිළිවෙලට එන්න ඕනේ.